ඒක නිශ්ශබ්ද යන එක්කෙනාට යන්න පුළුවන්. මොකද හේතුව මේ ඊර්ෂ්‍යාව ලෝකෙ බලපවත් කරනවා. මසුරුකම ප්‍රමාදයක් නිසා තමයි මේ අවිද්‍යාව වැහිලා තියෙන්නේ. වේවිච්ඡා ප්‍රමාදා නප්පකාසති. මසුරුකම ප්‍රමාදයක් නිසා. ඒතකොට ඊර්ෂ්‍යාව තමයි ලෝකෙ බලපවත්වන්නේ. ඉතින් ඒ නිසා අපි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ මේ අවබෝධය ගැන කෑ ගැහිලා නෙමෙයි. මේක බොරු කතාවක්. ඉස්සෙල්ල ඇති කරගන්න ඕනේ මොකද්ද? පැහැදීම. මම මේක හැමදෙස්සෙම පැහැදීම ගැන මම මේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තු කාලේ ඉඳලා හැමදෙස්සෙම මම කතා කරලි පැහැදීම ගැන එක. මොකද හේතුව මේ චිත්ත ප්‍රසාදේ ඇති කරගන්න නැතුව බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන මේක අනුමෝදන් වෙන්නවත් කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ චිත්ත ප්‍රසාදේ පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් දැන් අපි ගත්තොත් මම ඔබට උදාහරණයක් කියන්නම්. සුභ කියලා මානවකේ තරුණේ බුදුරජාණන් වහන්සේ උට පිරිනවම් පාලා. මේක තියෙන්නේ දීඝනිකායේ සුභ සූත්‍රය. ආනන්ද හඳුරගෙන් අහනවා ස්වාමීනි ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළේ මොකද්ද? ආනන්ද හඳුරු කියන සුබ බුදුරජාණන් වහන්සේ නිතර නිතර දේශනා කළේ ආරි සීලය, ආරි සමාධිය, ආරි ප්‍රඥාව. ස්වාමිනී මොකද්ද ආරි සීලය, ආරි සමාධිය, ආරි ප්‍රඥාව? ඉතින් ඔන්න විස්තර කරනවා. බුදුර විස්තර කරන්නේ ආනන්ද හඳුරගේ ධර්මයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම සීලේ වදාලා කියලා සීලේ විස්තර කරනවා. සමාධිය මෙන්න මෙහෙම වදාලා කියලා සමාධිය විස්තර කරනවා. ධ්‍යාන ප්‍රඥාව මෙන්න මෙහෙම වදාලා කියලා ප්‍රඥාව විස්තර කරනවා. දැන් මේ කාටද විස්තර කරන්නේ? පැවිදි කෙනෙකුටද, ගිහි කෙනෙකුටද? සුභ කියන තරුණයාට ජඹුරු ධර්මයක් විස්තර කළා අරහත්ත්වයට දක්වා. පැහැදුනා. පැහැදුනා. පැහැදිලා සරණ ගියා. දැන් එතකොට එහෙනම් මේ ධර්මයේ මුලැමැදාක දැනගන්න නම් මේ සම්පූර්ණ ධර්මය අපි දැනගන්න ඕනේ. මෙන්න මේක සෝවාංගේම ධර්මයේ උගන්වනවා. සකදාගාමිය කියන්නේ මේක, අනාගාමි කියන්නේ මේක, අරහත්ත්වයේ මේක, අරහත්ත්වයට පත්ච ශ්‍රාවකයෝ හිටියා. මෙහෙම අපි ඉගෙන ගන්නකොට ධර්මය පරිපූර්ණ වශයෙන් පහදිනවා. පහදීම ඇදීනකොට එතන ඉස්සරහට සැකේ ඉන්නේ නැහැ, ආත්ම දෘෂ්ටි එන්නේ නැහැ, මාන්නෙ ඉන්නේ නැහැ. පැහැදිලිම ආවෙ නැත්තම් එනවා ඒක. ඊට පස්සේ යා කතා ඌ කොහොමද කිව්වට අපි අවබෝධ කරන්නේ කොහොමද? ඔන්න අපැහැදීම කියනවා. යා එළියට දානවා. ඊට පස්සේ ඔවා කොහේ කරන්නද ඔය දැන් කියන කතාවල්? දැන් මේ මොකද්ද යා එළියට දාන්නේ? අපැහැදීම. දැන් ওই මාර්ගපල ලබන්න ඕන කියන කවුද ඉන්නේ? කෝ කරපු කෙනෙක් පෙන්ලා පෙන්වන්න දෙපැ. මේ මොකද්ද මේ යා එළියට දාන්නේ? අපැහැදීම එළියට දාන්නේ. පැහැදීම නැහැ. පැහැදීම නැති ලෝකෙක පැහැදීම ඇති කරගෙන අනුමෝදන් වෙන්නවත් වාසනාව තියෙන්න ඕනේ. දීඝනිකාය තියෙන මහා සිංහනාද සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේත් එක්ක අන්‍යාගමික තාපසෙක් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. ඉතින් උන්වහන්සේ ඒ අන්‍යාගමික මේ ආරාමයට වැඩියා. ඒ වෙලාවේ දීගුල් වහන් පස්සොන්ට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනකොට ඒ ප්‍රධාන තාපසයා පැහැදුනා. පැහැදිලා කිව්වා ඒකනම් හරි, ඒක එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ, ඒක එහෙම තමයි සුගතයන් වහන්සේ කියලා. ඉතින් අර ගෝලිය ටික ඔක්කොම අහගෙන හිටියා. ඒ ගෝලියේ කවුරුවත් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන පැහැදුන්නේ නැහැ. උන්වහන්සේ පිටත් වුණාට පස්සේ, බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ අර ගෝලිය ඔක්කොම අර ගුරුනාන්සේ වල්ලගෙන තාපසයව ලොකු තාපසයල්ලන් කියන ඔහි හරි එක්කිනි තමයි. ශ්‍රමණ ගෞතම නම් කියන එකට ඔහි මුක්කු ගැහුවා කියන. මොකද්ද? ඒකනම් එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ. ඒක හරි භාග්‍යවතුන් වහන්සේ කිය කිව්වෙ ඔහි මුක්කු ගැහුවා. දැන් මේ ගෝලුවට ටික එකතු වෙලා බනිනවා. එතකොට මෙයා කියනවා තමුසලා එහෙම කිව්වට මම බුද්ධිමත් කෙනෙක් හැටියට ඔක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අන්න බලන්නකෝ අර අන්‍යාගම් කාර්යයේ මති

ඒ වගේම ඇතු දෙන්නෙක් හරි අස්වැ දෙන්නෙක් හරි ගව දෙන්නෙක් හරි ඉන්න පුහුණු වෙච්ච නැති. බුදුරජාණන් වහන්සේ අහනවා මේකෙන් ඒ අර පුහුණු වෙච්ච හොඳට පුහුණු වෙච්ච දමණේ වෙච්ච ඇතු දෙන්න ගවයෝ දෙන්න එහෙම නැත්නම් අස්වැ දෙන්න දමණේ වෙලා ඉන්නේ දමණේ වෙච්ච තත්ත්වයකට පත් වෙලා ඉන්නේ කියන එක තියෙනවද නැද්ද කියලා අහනවා. පුහුණු වෙච්ච අයගේ තියෙනවයි කියනවා. එතකොට තව අස්වැ දෙන්නෙක් හරි ඇතු දෙන්නෙක් හරි ගව දෙන්නෙක් හරි ඉන්න කිසිම පුහුණුවක් නැති. එතන මේ පුහුණුවක් නැති දෙන්න දමණේ වුණා කියන ගොඩට අයිතිද කියලා අහනවා. දමන උනා කියන කොටට අයිති නැහැ. අන්‍ය වගේ කියනවා මේ නෙක්ඛම්මයෙන් මේ දැන් ඔන්න අද ගම් අද ඔබේ ජීවිතේ නෙක්ඛම්මයක් නෙමෙයිද මේ තියෙන්නේ. අද ඔබ ගෙදරින් ගෙදර බැහැර වෙලා ආවා. ඇවිල්ලා දැන් අද ඔබේ ශීලය දැන් සාමාන්‍ය ශීලයේ පංචශීලිනේ. අද ඔබ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදිකාම සේවනයෙන් වෙන්වීම කියන එකේ ඒ වැරදිකාම සිංහෙන් නැතුව අද ඔබ බ්‍රහ්මචාරි. ඊළඟට බොරු කීමෙන් වෙන් වෙලා මත්පැන් මත්ද්‍රව්‍ය නැහැ. පංචශීලිය ආරක්ෂා කරගෙන බ්‍රහ්මචාරි. ඊළඟට ඔබ කාමයකට ඇදිලා යන කරුණු වලින් වෙන් වෙලා ඉන්නවා. තවත් මොනවද? විකාල භෝජනෙන් වෙන් වෙලා. ඊළඟට නටන්නේ නැහැ අද. ඔව් ගායනා කරන්නේ නැහැ. ඊළඟට නෑ අර මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්නේ නෑ අද. එතකොට මල් සුවඳ විලවුන් දරන්නේ නෑ. අඟපත සරසන්නේ නෙමෙයි. මොකද්ද නික්කම්ය? සුඛෝභෝගී ආසන පරිහරණය යන්නේ අද මේ සාමාන්‍ය බිම වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ නික්කම්යෙන් දැකිය යුතු දේ දැන් සීලයේ තුල ඔබ නයිස්ක්‍රම්යකටත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේක කාමයෙන් යුක්තව වාසය කරන කෙනෙකුට කිව්වොත් එහෙම අපි ගියා ආසවර්ධනට. අපි අමාවතට ගියා. අපි වැඩසටහනට සහභාගී වුණා. අපි උදේ ඉඳන් හවස වෙනකන් වාඩි වෙලා හිටියා. සාමාන්‍ය කෙනෙක් ඕකටත් තහනන පුළුවන් දොම බිම වාඩි වෙලා ඉන්නේ. එහෙම අහන්නේ නැද්ද? එහෙමත් තහනන. ඒකේ තේරුම තමයි කාමයන් තුල ඉන්න කෙනෙකුට ඒ වගේ නිෂ්ක්‍රම්‍යයක්වත් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක හඳුනාගන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ගොඩේ ඉන්න කාමේම කල්පනා කර කර ඉන්න කාමසිතවිලි සිතේ තියෙන ජයසේන උන්නෙහි කොහොම මේ නෛෂ්ක්‍රම්‍යෙන් දැක්ක යුතු දහම අනේ කොහොම දැනගන්නද කියලා නෝයි පුද්ගලයා. ඒක මේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ කියන ඔන්න තරුණිය දෙන්නේ ගමනක් යනකොට යාළුවෝ දෙන්නේ කන්දක් තියෙනවා. දැන් කන්දේ එහා පැත්ත පේන්නේ නැහැ. දැන් මෙහි පැත්තෙන් කන්දේ ඉන්නවා. ඉඳලා එක තරුණෙක් මොකද කරන්නේ? අර තරුණයා ඉන්න කියලා එයා උඩට නගිනවා. නැගලා බලනවා. බලලා කියනවා "ෂා මට පේනවා ලස්සන කඳු යාය. ලස්සන දිය ඇල්ලක් පේනවා. රමණීය පොකුණක් පේනවා. හරි ලස්සනව පේනවා" කියලා මෙයා උඩ ඉඳලා පල්ලෙහාට කෑ ගහලා කියනවා. එයා කියනවා මොන පිස්සුද? එහෙනම් මටත් පේන්න ඉපාය. ඉතින් අරයා මොකද කරන්නේ? ඉක්මනට පල්ලෙහාට බහගෙන එනවා. ඇවිල්ලා එහෙනම් යන් කියලා එයා අතින් ඇදගෙන එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා අහනවා "දැන් මම මේ පේනවා කියපුව පේනවද නැද්ද?" හා කියන්නේ. එතකොට දැන් අර තරුණයා කියනවා "ඇත්ත ඔයා කියපුව ඔක්කොම මේ උඩටම තමයි පේන්නේ. මේක අර පහළේ ඉන්නකොට කන්දින් තමයි වැහිලා තිබුණේ." ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේ මේ ජයසේන කුමාරයාට කෙලෙස් වලින් තමයි යා වැහිලා තින්නේ. අවිජ්ජා කන්දේන අවිද්‍යාවෙන් තමයි ජයසේන වැහිලා ඉන්නේ. ඉතින් අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව තුල ගිලිලා අවිද්‍යාව තුල ඉන්න එක්කෙනෙකුට නෛෂ්ක්‍රම්‍යෙන් දකින්න ඕන දේ කතා කරනකොට දිරවන්නේ. දැන් ඔබ බණ භාවනාව ගැන කතා කළොත් එීම බණ භාවනාවට නිඳා පහස කරන්නේ නැද්ද මේ බෞද්ධය කියා ගන්න හිස් ගොඩේ? ඇයි මේ හේතුව? කාමයේ ඇලිලා කාමයේ බැසගෙන අවිද්‍යාවෙන් වැහිලා ඉන්න පුද්ගලයාට මේ කතාව දිරවන්නේ.

ඊට පස්සේ යථා මොකද කරන්නේ? අර කොලාස්ත දෙක දෙනකොට හොඩින් ගන්නවා ඒක. ගත්තාම රජුරන්ට දැනුම් දෙනවා. රජතුමනි, ඇතා දැන් බය වෙන්න දෙයක් නැහැ. ඌ දැන් ඉත ජීවත් වෙනවා. දැන් නොකාණු බීහිටපු ඇතා දැන් මොකද කරන්නේ? දැන් අර ආදරෙන් කතා කරලා හිත ගත්තා. ඊට පස්සේ ඌට කොලාස්ත දුන්නාම ඔන්න ඌ කොලාස්ත පිළිගත්තා. දැන් ඉතින් ඇතා ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න ඇතාව ඒකෙන් දෙහනවා. දැන් ටිකක් කී කරුයි. ඊට පස්සේ ඇතාට පුරුදු කරනවා අර ඇත් ගොව්වා. එයාට මෙහාට බඩු අදින්ද. මේක අරගෙන අදපන්. මේක දැන් අතෑරින්න. මේක ඇතාට කියනවා. කිව්වට පස්සේ ඇතා මොකද කරන්නේ? අදින්න කිව්වහම අදිනවා. අතෑරින්න කිව්වහම අතෑරිනවා. ඔහොම කරනකොට රජුරවන්ට කියන රජතුමනි දැන් මේ ඇතා කියන දේ අහනවා. දැන් මේ ඇතා කියන දේ අහන ඇතෙක්. කිව්වහම ඒ කියපු විදිහට කරනවා. ඊට පස්සේ ඇතාට කියනවා දැන් මෙයා ඇතාව අරගෙන යනවා ඉස්සරහට යන්න. ඕනේ දැන් ඇතා තනියම ඉස්සරහට යනවා. හැරිලා එන්න. දැන් ඇතා හැරිලා එනවා. වාඩි වෙන්න. දැන් ඇතා වාඩි වෙනවා. හිට ගන්න. දැන් ඇතා හිට ගන්න. රජුරන්ට කියනවා රජතුමනි දැන් මේ ඇතා මේවත් පුරුදු වෙලා තියෙනවා. දැන් කියන විදිහට වැඩ කරනවා. ඇතාට දැන් ඔන්න අන්තිම මේක දෙන්න හදන්නේ. ඊට පස්සේ කියනවා දැන් ඇතාව මේ පුහුණු කරලා ගන්න. දැන් කියනවා දැන් ඇතාව මේ හිල්ලින් නැති වෙන්න නොසිල්වා තියන්න පුළුවන් විදියට ඇතාගේ හිත ශරීරයේ දෙකම හදන්න ඕනේ කියනවා. ඒක තමයි අන්තිම පුහුණුව. කියලා මොකද කරන්නේ? එක පුද්ගලයේ ඇතාගේ බෙල්ල උඩට නගිනවා. අර තෝමරයක් අරගෙන හිල්ලයක් අරගෙන බෙලුඩ් නගිනවා. ඊට පස්සේ ඇත් ගොව්වා ඇතා ඉස්සරහා පල්ලෙහා හිටගෙන ඉන්න ලොකු හිල්ලයක් අරගෙන ඊළඟට ඇතාගේ හොඬේ බඳිනවා ලොකු කොටයක් බැඳලා ඇතාට කියනවා උඹ දැන් හෙල්ලෙන් නැතුව ඉන්න ඕනේ කියලා. දැන් කොටෙත් බැඳගෙන හොඬේ කකුල් දෙකත් තොල්ලන් නැතුව මේ ඉස්සරහ කකුල් දෙකත් හොල්ලන්න නැතුව පස්සේ කකුල් දෙකත් හොල්ලන්න නැතුව නැට්ටත් හොල්ලන්න නැතුව හොඬෙත් හොල්ලන්න නැතුව ඉන්නවා. ඉන්නකොට මොකද කරන්නේ? මිනිස්සුන්ට කියනවා දැන් ඉතින් දැන් නැත හොල්ලන්න නැතුව ඉන්න නැඟ. දැන් බෙර ගහපන් කියනවා. දැන් මිනිස්සු බෙර ගහනවා. බෙර ගහනවා. ශබ්ද කරනවා. ඊළඟට සමහරු ගල් ගහනවා. සමහරු ලී වලින් ගහනවා. සමහරු ආයුධ වලින් ගහනවා. නමුත් ඇතා මොකද කරන්නේ? හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඔන්න අන්තිම විභාගේ ඇතා පාස්. ඊට පස්සේ ඔන්න ඇතාට නමක් වැටෙනවා රාජකීය හස්ති රාජයා. මංගල හස්ති රාජයා. ආන්න දැක්කද කැලේ හිටපු ඇතා පුහුණු වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ විදියටයි කියනවා අචිරවත බුදු කෙනෙක් මිනිස්සුන්ව පුහුණු කරා. මිනිස්සුන්ව පුහුණු කරන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේ මනුස්සානම් බුද්ධෝ භගවා. අන්න එහෙම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා මොකද කරන්නේ? ධර්ම දේශනා කරගෙන යනවා. මුලත් කල්යාණයි. ඒ කියන්නේ මේ ධර්මයේ ආරම්භයත් සුන්දරයි. ඒ ධර්මයේ මැදත් සුන්දරයි. ධර්මයේ අවසානයත් සුන්දරයි. අර්ථ සහිතයි. පැහැදිලි වචනවලින් යුක්තයි. පරිපූර්ණ නිවන් මඟ දේශනා කරනවා. එතකොට මේ දේශනාව අහන්න ලැබෙනවා මේ මිනිසෙකට. අහන්න ලැබිලා හිත පහදිනවා. ඔන්න පළවෙනි කරුණ. මොකක්ද ඇති වෙන්නේ? හිත පැහැදීම. ශ්‍රද්ධාව කියන්නේ ඒක. හිත පහදිනවා. ශ්‍රද්ධා පටිලා වේන සමන්නාගතෝ. එයා එතකොට එයා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන වාසය කළ එයා කල්පනා කරනවා.

එක දිගට කිසි කෙනෙක් එක්ක කතා කරනකොට අවුරුදු 12ක් වචනයක් කතා කළ නැති. 12 අවුරුද්දක් යා මෞන වෘතේ කරපු. මේ සංවර වෙන්න ධර්ම උත්සාහයයි. ධර්මයක් නැහැ නේද? ඔබට හිතෙන්නේ මේ කතා නොකර ඉන්නවා කියන එක ලේසිද අමාරුද? එක දවසක් ඉඳලා බලන්න. දවස් දෙකක් ඉඳලා බලන්න. සමහරු කතා නොකර ඉන්න කියලා එහෙ පිස්සු වැටෙනවා. ඇයිද මේක ඇතුලෙන් එන මේ සංකල්ප ජාලාව පාලනය වෙන්න බෑ? සමහරු ඒක විහිළුවක් බවට පත් කරා. දැන් මම හිටපු කුටියේ ඉස්සරහ හිටිය සාදුරු දෙන්නේ කතා කරන්නේ. ගොළු භාෂාවෙන් කතා කරනවා. අර මම කියාපු එක්කෙනා එහෙම නෙමෙයි. එයා සෑහෙන ඉන්ද්‍රිය පාලනය කරලා තියෙනවා. මෞන බාවා කියලා කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක් වුණා. මේ හරි ලස්සනට යා දැන් අවුරුදු 12ක් කතා නොකර හිටියා. දැන් ඊට පස්සේ කතා කරනවා දැන්. ඉතින් ඒ උත්සාහය ඒ උත්සාහය ලොකු උත්සාහයක් අරගෙන ජීවිතය අවබෝධ කරගන්න. ධර්මයක් නැති නිසා අවබෝධයක් කරා යන්නේ නැහැ. නමුත් මම මේ ඒ උත්සාහය අගය කළ යුතු නැද්ද? ඒ උත්සාහය අගය කළ යුතු නම් මම ගරහන්නේ නැහැ. මං උත්සාහය අගය කරනවා. දැන් යත් එක කතා කරාම අවශ්‍ය දේ විතරක් කතා කරලා නිස්සබ්ද වෙනවා. හරි පාලනයක්. හරි ආසයි යත් එක කතා කරන්න. අවශ්‍ය දේ විතරක් කතා කරලා නිස්සබ්ද වෙනවා. ඉතින් මට හිතෙනවා මෙයාට මම ධර්මය කියන්න ඕනේ කියලා. මං ඔය අර දේශනාවක් තියෙන්නේ දාරුකන්දූපම් සූත්‍රය කියලා. දර කොටයක් ගහගෙන යන එක ගංගාන ගඟයිනේ. මම හිතියේ මම කිව්වා ඉතින් මෙන්න මෙහෙම මේ ගඟම වැහපු දවසක මෙහෙම අයෝධ්‍යාවල බුදුහාමුදුරු ඉඳලා හරි ප්‍රීතියකට පත් වුණා. ඒ වහලා ඒ මට තේරෙන්නේ දැන් ඇස්යාගේ දිලිසනවා මේ ධර්මය අහනකොට. ඉතින් මේ මොන පුළුට වෙන්නේ අපේ මිනිස්සුන්ගේ වගේ. එතකොට දැන් ඒකට හේතුව මොකද දන්නවද? ඒ සාදුරු 100ක් ගත්තා. ඒ 100ෙම මම ඇහුවොත් මම අහනවා. නික කතා කරගෙන ඉඳලා මං අහනවා ආය උපදින්න කැමතිද? අපූ නෑ. අනේපා. එන මොකද්ද ඕනේ දැන්? හින්දින් කියන්නේ මුක්ති. මුක්ති. මුක්ති ඡායය කියනවා. මට මේ නිවන ඕනේ. එතකොට බලන්න අදහස් වශයෙන් කවුද ළඟ? ඒ මිනිසුන්ට මාර්ගේ නෑ. අදහස තියෙනවා. අපිට අදහස නැහැ, මාර්ගය තියෙනවා. බලන්න කොයිතරම් මේ ලෝකේ හරිම මේ හරිම පරස්පරයි. එතකොට ඉවුන්සුන අදහස හරි ලස්සන අත්දැකීමක් මට ආවා. මං ඔය මේ පාරේ විජ්ජකූට පර්වතේ නැගගෙන යනකොට තරුණ බ්‍රාහ්මණ ළමෙක් පොත් විකුණනවා. ඉතින් මම එයාත් එක්ක කතා කර කර මට ওই සාමාන්‍ය හින්දෙනුමක් තියෙනවා. මං කතා කර කර යනක මංක පුතා මට නම් ඉතින් මම කැමති නෑ කිව්ව මේ සංසාරී ඉපදීපදියන්නේ. මේ ඉපදීම නැති කරන ධර්මයක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මම 얘 ගැන හරිය කැමතියි කිව්වා. නිවන කියන වචනෙට පාව මම හරිය කැමතියි කිව්වා. මේ ළමයා අඬන්න පටන් ගත්තා. මං ඇයි පුතා අඬන්නේ? මටත් ඒක තමයි ඕනේ. මමත් කැමතියි. මං කිව්වා ඔයා මොකද කරන්නේ? මමත් මහාන වෙන්න ඕනේ. මේ විනාඩි 10 එක කතාවට. ඊට පස්සේ ගෙදර එන්න කියලා බේරෙන්න බැ. දැන් ගෙදර ගියා. මම ජීවිතේට දැකලා නැහැ. එතකොට මේ මිනිස්සු කොහෙන් පාත් වෙලාද මේ කියලා කල්පනා කරන්න ඉපැයි. අපි වගේ නම් එහෙම සැක කරනවනේ නේ. ඒ ගිහිල්ලා ඒ බ්‍රාහ්මණ පවුලක් මං ඉතින් මේ මනුස්සයත් එක්ක කතා කර කර ඉඳලා මං මේ පුතා කියනවනේ මේ විමුක්තිය හොයාගෙන යන්න ඕනේ කියලා. මේ මගේ ළඟට එන්න ඕනේ කියනෝනේ. මේ මිනිස්සු අත් දෙක වැඳලා අනේ මම කැමතියි කිව්වා තාත්තා. දැන් බලන්න මේ වෙනස බලන්න මේ විමුක්තිය හොයාගෙන යන සමාජයේ අදරක් තියෙන ඉන්දියාව. බුදුරු පහලන්නේ ඒකයි. හරි ලේසි ඒගොල්ලොත් එක්ක කතා කරන්න. පරලෝව ගැන කතා කරන්න. මේ කොහේ තියෙන එකද කියලා අහන්නේ. එහෙම අහන්නේ. එතකොට බලන්න මේ ඒ කියන්නේ මේ ඔලුව කුරුවල් වෙලා නැහැ. ඒ මිනිස්සු හැමතිස්සම මේ අර නිවනක් ගැන අපේක්ෂා කරමින් ඉන්නවා. මේ මොකක් හරි ලොකු ලෝකේ අවාසනාවකට ඒ ධර්මයේ රැටි නැතුව ගියා. ඉතින් බලන්න මම මේ කිව්වේ මේ මිනිස්සෙකුට මේ ඒ පුහුණු කරනවා එක එක විදිහට පුහුණු කරන ධර්මයක් නැතුව මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල විතරයි පැහැදිලිවම නිවන් මඟ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඔන්න පුහුණු කරනවා. ඊට පස්සේ දැන් ඔන්නේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච එකන ඔන්න සීලෙත් හරි. ඊළඟට ඉන්ද්‍රිය සංවරෙත් ඇති කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට කියනවා එහි ත්වම් බික්කු භික්ෂුව කල්පනාවෙන් දානි වන්දන්න ඕනේ. මොන ඊළඟේද? මොකද කල්පනාවෙන් දානි වන්දන්නේ. දානි වන්දනකොට හොඳින් නුවණින් හිතන්න. හොඳින් නුවණින් හිතන්න. මොකද හිතන්නේ? මේක ඇඟපත හයි කරගන්න, ශක්තිය වඩා ගන්න. ඔව් ශරීරය දැන් මාව දැකලා සමහර කියනවා ආ කෙට්ටු වෙලා කියලා. ඒ ඉතින් මම කැම ගත්තේ මේ ඇඟපත හදාගන්න නෙමෙයිනේ. එතන ගිහි කෙනෙක් ගියා බලන්න මම අපි දිහා බලද්දි හරියනවද? මම කැමතියි තව කටු ගෑනුවට. මොකද හේතුව? ඍෂිකේශවල අපි ගත කරපු කාලය තුලම අපි දවසකට එක වේලයි ගන්නෙ. ගත්තේ. ඉතින් ඇති. දැන් මම ඉන්දියාවට ගියම නම් පටන් ගන්න එක මේ තමයි. ජීවත් වෙන්න මදිද? ජීවත් වෙන්න ඇති. අපිට තියෙන මේ ආහාරය සම්බන්ධයෙන් ජීවත් වීමට වඩා පුරුද්දකට ඇබ්බැහි වෙච්ච කෑදරකමක්. ඒක පාලනය කරනවා කියන එක අපි හිතන තරම් ලේසි එකක් නෙමෙයි. ඒක ඇබ්බැහි වීමක් එක්ක තියෙන කෑදරකමක්. ඇබ්බැහි වීමයි කෑදරකමයි දෙකම එකට තියෙන්නේ දැන්. ඒක දමනය කරනවා කියන ලේසි එකක් කියලා හිතන්නේ. ආන්නේ ඒකයි. ඉතින් අර ඒ වගේ පරිසරයක හරි ලේසියයි මේ සතිගන බඩගින්න මිනිස්සු දකින්නනේ අපි. සාදුරු ඉන්නවා අවුරුදු දවස් 10 දවස් 9 උපවාස කරන වතුර විතරක් දීලා. ඉතින් ඔය ගොඩේ දී තියම අපිට මේ එක වෙලක් අලදර ඉන්නවා කියන එක සාමාන්‍ය කියන්නේ. අනේකයි ඒ සමාජියත් එක්කයි මේක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දැන් හොඳටම මම තේරුම් ගත්ත එක බුද්ධ දේශනාවක තියෙන විනය නීතියක් සීත කාලේ ගිනි තපින්න මේපා කියලා. අසනීපයක් නැත්තම් මම මේ බැලුවා මේ සීතලට උෂ්ණට උරුත්තු දෙන්න මේ ශ්‍රාවකයන්ව හදන හැටි. ඇයි දැන් ඒ වෙන් තමයි අපි සම්පූර්ණයෙන් කම්මැලි වෙන්නේ. හරිම ලස්සනයි මේ උන්නාසයේගේ කාලේ. ඉතින් අපි අවසනාවට ඒ කාලේ අපිට මේ ධර්මය අල්ලගන්න අවස්ථාව ලැබුණේ නැත්තම් ඉතින් මේ ඒක තමයි සුදුසුම කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ. ඉතින් කියන මෙහෙම මේ විදිහට ආහාර ගන්න මේක සරසඬ නෙමෙයි මේක ඇඟපත හදා ගන්න නෙමෙයි. ඊළඟට මේක තියෙන්නේ මේ දවයට නෙමෙයි ස්පෝර්ට්ස් කරන්න යන්න නෙමෙයි. මේ තියෙන්නේ සමන්ගේ ශිල්පද ටික ආරක්ෂා කරගෙන ඉන්නයි. මේ බ්‍රහ්මචාරී ජීවිතයටයි මේ ඔබ කැම කන්නේ කියන මේ පණිවිඩය ඔලුවට දාගන්න කියනවා. ඊදවසේ උන්නේ ඒකත් යා පුහුණු වෙනවා. දැන් බලන්න මේ කල්පනා කරලා මේ කොච්චර ලස්සන පුහුණුවක්ද මේ දෙන්නේ. ඔන්න දැන් යා සීලයක පිහිටියා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා. දැන් ඔන්න ආහාර ගැන අවබෝධයක් තියෙනවා. සීනුවෙන් ආහාරත් ගන්නවා. ඊට පස්සේ එන්න කියනවා. ඊළඟ අමාරු වැඩි. මොකද්ද? නිදි මරාගෙන භාවනා කරන දැන් ඉතින් පටන් ගන්න ඕනේ කියනවා. ඇයි දැන් මනුස්ස ලෝකේ ඉන්න අපිට තෘප්තියටපත් නොවි මිනිසෙක් මැරෙනකම්ම තෘප්තියටපත් වෙන්නේ නැති එකක්. නින්ද. ඒකට යා දන්නේම නැති ආශාවක් තියෙනවා. ඒක හරි අමාරුයි ඒක පාලනය කරන්න. එතකොට ඒකට ලොකු වීරියක් ගන්න ඕනේ. කියනවා මේ බුදුරජාණන් වහන්සේ කියන දැන් ඉතින් ජාගරියාන් අනුයුක්තෝ විහරයි. දැන් නිදි මරන්න ඕනේ කියනවා. දැන් කොහොමද නිදි මරන්න උගන්වන්නේ? කියනවා දවසම සක්මන් කර කර වාඩි වෙවි පංච නීවරණ වලින් හිත බැහැර කරන්න කියනවා. හිතට පංච නීවරණ එන්න නොදී සක්මන් කර කර බෑ මේ වාඩි වෙයි පුහුණු වෙන්න කියනවා. රාත්‍රියේ ප්‍රථම යාමේ රෑ 10 වෙනකම් සම්පූර්ණ වාඩි වෙවි මේ සක්මන් කර කර ඉන්න කියනවා බුදියන්නේ පාචින. ඊළඟට රාත්‍රි මැදම යාමේ ඊට පස්සේ 10 ඉඳලා 3 වෙනකම් ඔය කාලේ විතරක් 2 3 වෙනකම් හාන්ස් වෙන්න කියනවා සිංහසීයාවෙන්. සිංහසීයාවෙන් කියන්නේ දකුණු ඇලෙන්. දකුණු ඇලෙන් හාන්ස් වෙන්න කියනවා. දකුණු ඇලෙන් හාන්ස් වෙලා වම් කකුල් දකුණු කකුල තියාගෙන ඒ හොඳ 100න් ආන්තියෙන්ද කියන මම 100න්ම නිදා ගන්නවා මම 100න්ම නැගිටිනවා කියලා. ආයේ පාන්දර යාමේ නැගිටින්න කියනවා. නැගිටලා ආයමත් සක්මන් කරන්න කියනවා. ආයමත් භාවනා කරන්න කියනවා. මේ විදිහට කර කර පංච නීවරණයන්ට ඇතුළු වෙන්න නොදී හිත සුද්ධෙන් තියාගන්න කියනවා. දැන් මොන්නේ යා දැන් එතකොට එකපාරට ආයතන තාව නෙමෙයි. ඉස්සෙල්ලා ශික්ෂාපදවල හික්මුණා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරේ හික්මුණා ඊට පස්සේ ආහාරයේ අවබෝධයෙන් ගන්න පුරුදු වුණා ඊට පස්සේ තමයි මේ ජාග්‍රියාණු යෝගේ නිදිමරාගෙන ධර්මයේ හැසිරීම පුරුදු කරන්නේ. දැන් මේක කරන අතරේ බුදුරජාණන් වහන්සේ ළඟට කියන දැන් උනේ එයා ඒක කරනවා. ඒහි බික්කු දැන් බික්සු මෙහි ඉන්න. දැන් සිහියයි නෝනේ හොඳට දියුණු කරන්න කියනවා. මොකද්ද දියුණු කරන්න කියන්නේ? සිහියයි නෝනේ. දියුණු කරන්න කියන කොහොමද? ඇවිදගෙනට ඉස්සරහට යනකොට හොඳ සිහියෙන් ගන්න කියනවා. පිණ්ඩපාත යනකොට හොඳ සිහියෙන් ගන්න කියනවා. හැරිලා එනකොට සිහියෙන් ගන්න. සාමාන්‍ය ස්වභාවයක් තමයි ධනකට සිහිය තියෙනවා. එනකට නේ. දැන් සාමාන්‍යයෙන් දන්නේ නැහැ. ඒක හිතලා නෙමෙයි ඒක වෙන්නේ. ඔබට මම උදාහරණයක් කියන්නම්. තරල එකක් මම කියන්නම්ක පුහුණු කරන්න. දැන් ඔන්න වැසිකිලි යන්න ඕන වුණා. දැන් හිතනවා මම සිහියෙන් යනවා. වැඩි දුරක් නැහැනේ උතන්ට. ගියා. එච්චරයි. එනකට මතක නැහැ. එතකොට තේරුම් ගන්න අපේ සිහිය කියන එක අපි දිනු ක්‍රීම කියන එක වීරියෙන්ම තමයි පුරුදු කරන්න තියෙන්නේ. සමහරට මම අතන්ට යනවා සිහියෙන්. දැන් මං හිතනවා එන්නේ සිහියෙන් කියලා මුත් එතෙන්ට ගියාට පස්සේ සිහිය නැති වෙන කරුණක් කියදෙනවා. ඊට පස්සේ ආයෙ එනකට සිහිය නැහැ. සමහරට ඒක දවසට මතක් වෙන්නේත් නැහැ. සිහිය පුරුදු කළා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමකොට හැරිලා එනකොට වටපිට බලනකොට අතපය දිගාරිනකොට හකුලනකොට සිවුරු පොරවනකොට සිවුරු පරිහරණය කරනකොට ඊළඟට දානේ වළඳනකොට වැසිකිලි ගැසීම යනකොට නානකොට මේ හැම අවස්ථාවෙදීම හොඳට සියෙන් ඉන්න කියනවා. කතාබස් කරද්දි සියෙන් ඉන්න කියනවා. නිස්සබ්ද වෙන්නකට සියෙන් ඉන්න කියනවා. දැන් එයාට දැන් අර පංච නීවරණ බැහැර කර කියන නිසා දැන් එයාට මේක දිනු කරගන්න බැරිද? දැන් පුළුවන් මේක කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් එයා ඒක පුහුණු කරගෙන එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාට කියනවා දැන් භික්ෂුව තනි වෙන්න ඕනේ. දැන් මොකද කියන්නේ? තනි වෙන්න ඕනේ. ඔබ දැන් තනි වෙන්න ඕනේ. තනි වෙලා දහක් යට ගල් ගුහාවක ගල් එනක හුදකලා තැනකට වෙලා දැන් ඉතින් මොකද කරන්න ඕනේ? දැන් හොදවට වාඩි වෙලා කය ඍජු කරගෙන පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරගෙන වාසය කරන්න දැන් පුරුදු වෙන්න කියනවා. දැන් ඒතර එකපාරටම යාට ඒක වුණාද? දැන් බලන්නකො පියවරින් පියවර පියවරෙන් පියවර තමයි ආයතනට ආවේ. ඊට පස්සේ ඔන්න දැන් පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා දැන් යා වාසය කරනවා. දැන් යා සතර සතිපට්ඨානයේ තුල සීත පිහිටුවා ගන්නවා. මොන සතිපට්ඨාන? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානයේ යා සීත පිහිටුවා ගන්නවා. සීත පිහිටුවා ගන්න වාසය කරනකට බුදුරජාණන් වහන්සේ වදාරනවා අචිරවත ධම්මයා කවුරු වගේද කියනවා. මෙයා දැන් අර කාමේ නැමැති වනාන්තරයෙන් එළියට ඇවිල්ලා ඒ වගේම අර දමණය කිරීම පිණිස කණුවක ගැට ගහපු අලියා. ඔව් හස්ති රාජයා කණුවේ ගැට ගහලා දමණය කරලා අර කැලෑ ගති ඒ ඇටාගෙන් අයින් කළා. කැලෑ සිටිවිලි අයින් කළා. කැලෑ ආකල්ප අයින් කළා. කැලෑ ක්‍රියා අයින් කළා. අයින් කළේ මිනිස් ගතිගුණ ඒ ඇටාට ඇති කළා. ආන්නේ වගේ තමයි කියනවා මේ ආර්ය ශ්‍රාවකයා සතර සතිපට්ඨානේ සිත බැඳගෙන සතර සතිපට්ඨාන සිත පිහිටුවාගෙන සතර සතිපට්ඨානේ සිත පවත්වාගෙන ඉන්නකට මොකද වෙන්නේ? අර කාමයට හිත ඇදිලා යන එක අඩුවිවි යනවා. කාමයට හිත සිටිවිලි කාම සංකල්පට හිත ඇති නැවත නැවත ඇති වෙන එක අඩුවිවි යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? නික්කම්මේ හිත බැස ගන්නවා. බැසගත්තම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා නිවන අවබෝධ වෙන්න සුදුස්සෙක් බවට යා පත් වෙනවා. ඊ රෝසි බුදුරජාණන් වහන්සේව ආය දැන් පුහුණු කරනවා කියන මහණෙනි දැන් ඔබ භික්ෂුව දැන් ඔබ පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන දැන් එයාට පුළුවන් පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න දැන් මොඳ වාසය කරනවා ඊට පස්සේ කියනවා හා දැන් ඔබ දෙවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න දැන් මොඳ එයා දෙවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරනවා ඊට පස්සේ කියනවා දැන් භික්ෂුව ඔබ තුන්වෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න දැන් හතරවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරන්න ඊට පස්සේ කියනවා දැන් මොන්න දැන් හිත ආනින්ජප්පත් ආනින්ජප්පත් කියන්නේ දැන් අර අර දැන් අලියව තිබ්බේ අතපය හොල්ලන්නේ නැතුව නැට්ට හොල්ලන්නේ නැතුව අර අලියාගේ අන්තිම ටෙස්ට් එක ආන් ඒ වගේ දැන් මෙයා ඔන්න ආනින්ජප්පත් දැන් මෙයාගේ හිත බාහිර ලෝකෙට ඕන හැටියට හෙළෙවෙන්නේ නැති වුමනා විදිහට හිත සීයෙන් පවත්වාගෙන යන්න පුළුවන් යාට දැන් හරවන්න කියන හිත ආපස්සට දැන් බලන්නේ කියන පෙරවා ආපු ගමන ආන්න දැන් පේන්න ගන්නවා පුබ්බේ නිවාසානුසති ඥාන පෙර මම මේ වගේ ජීවිත ගෙවලා තියෙනවනි මම මෙහෙම ගෙවලා තියෙනවනි මෙහෙම ඔන්න පේන්න ගන්නවා යාට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුරා දැන් භික්ෂුව ඔබ බලන්න කියනවා මේ ලෝක සත්‍යය දිහා මේ ලෝක සත්‍යය දිහා බලන්නේ කියන මුන්දල මෙරිල් පලච්ච කාලෙක යන්නේ කොහෙද කියලා එතකොට පේන්නේ මොකද්ද? හොඳ රැස් කරන අය සුගතියේ උපදිනවා. පව් කරන අය දුගතියේ උපදිනවා. එහෙමනම් මේ සුගතිය දුගතිය කියන දෙක හැදෙන්නේ මොකෙන්ද? තමන්ගේ ක්‍රියාව මත. තමන්ගේ ක්‍රියාව මත මේක තියෙන්නේ. තමන් කායිකව, වාචසිකව, මානසිකව යම් ක්‍රියාවක් කරනොත් ඒක මත තමයි මේ මේ මේ සුගති දුගති දෙක මේන් මේ අවබෝධයට එනවා. ඒක තමයි දෙවෙනි විද්‍යාව චතුූපපාත ඥානෙ. ඊට පස්සේ හිත යොදන්න කියනවා චතුරාර්ය සත්‍ය ගැඹුරින් දකින්න. දුක දුක හටගන්නේ මෙන්න මේ මේ කාරණා නිසා. දුක නිරුද්ධ වීම දුක නිරුද්ධ වන්නා වූ මාර්ගය කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. එතකොට ඊට පස්සේ ආශ්‍රව මේ කෙලෙස් මේක බැසගෙන තියෙන ආකාරය මේ කොහොම හිතින් බැහැර කරන්න කියනවා. ආන්න නිකෙලස් විලා මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වෙලා රහතන් වහන්සේ නමක් බවට යාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මෙයා හරි දැන් ආනින්ජප්පත් දැන්. ඒ කියන්නේ දැන් මෙයා මේ බාහිර ලෝකයේට හොලවන්න බැරි කෙනෙක් කොහොමද? දැන් යා හොඳට ඉවසනවා සීතල. යාට සීතල වෘතු දෙනවා. රස්නි වෘතු දෙනවා. පිපාසෙ වෘතු දෙනවා. බඩගින්න වෘතු දෙනවා. මැසි මදුරුවන්ගෙන් එන පහස වෘතු දෙනවා. දුරුත්තානං දුරගතානං වචන නපුරු ලෙස නිඳා පහස කියනවා. එව්වා වෘතු දෙනවා. උපන්නානං ශාරීරිකානං වේදනානං උපන්න ශාරීරික වේදනා ඔරුතු දිනවා මාරාන්තික වේදනා ඉවසගෙන ඉන්නවා ආන්න දම්මියා සියලු රාග දේශ මොහ හිතෙන් බැහැර කළා නිකලස් බවට පත්ලා ඉන්නවා අන්න යා තමයි ආහුනේය පාහුනේය දක්කිනේය අංජලි කරණිය අනුත්තරම් පුණ්‍යක්කිත ලෝකස්ස බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ නිසා අචිරවත වයසට ගියේ ඇති දමණේ නොවි මරණයට පත් වෙනොත් නම් ඒ ඇට දමණය වුණා කියන ගණයට අයිතිවන්නේ නැහැ. ඒ වගේම මධ්‍යම තරුණ වයසේ ඇති දමණය නොවි මරණයට පත් වෙනොත් නම් ඒ ඇට දමණය වුණා කියන ගණයට අයිතිවන්නේ නැහැ. පොඩි ඇත්පැටියෙක් දමණය නොවි මරණයට පත් වෙනොත් නම් ඒ පොඩි ඇත්පැටියා පොඩි වුණා කියලා දමණය වුණා කියන ගණයට අයිතිවන්නේ නැහැ. ඒ වගේ තමයි යම් දවසක යම් භික්ෂුවක් වයසට ගිහිල්ලා මරුණා කියලා වයසට ගිහිල්ලා මරුණා කියලා කෙලෙස් සහිතව නම් මරුණේ එයා දියුණු වෙලා දමණය වෙච්ච මරණයක් හැටියට යාටේ අයිතියක් දමණය වෙච්ච මරණයක් හිමි වෙලා නැහැ. යම් භික්ෂුවක් මධ්‍යම වයසදී මැරෙනවා නම් කෙලෙස් සහිතව නම් මැරෙන්නේ දමණය වෙච්ච මරණයක් නැහැ කියලා. යම් භික්ෂුවක් කුඩා වයසේ නම් මැරෙන්නේ කෙලෙස් සහිතව නම් මැරෙන්නේ එයාටත් දමණය වෙච්ච මරණයක් නැහැ. යම් ඇතෙක් මහලු වෙලා මැරෙනවා හැබැයි හොඳට දමණය වෙලා නම් මැරෙන්නේ, දමණය වූ ඇතෙක් බවට යාපත් වෙලා තමයි මැරෙන්නේ. යම් මෙතෙක් මධ්‍යම වයසේදී මැරෙනවා නම් හොඳට දමණය වෙලා දමණය වූ ඇතෙක් බවට පත් වෙලා මැරෙන්නේ. යම් මෙතෙක් පොඩි කාලේ මැරෙනවා නම් දමණය වෙලා දමණය වෙච්ච ඇත් පැටි කඩීටයි මැරෙන්නේ. ඒ වගේ තමයි අචිරවත යම් භික්ෂුවක් වයසට ගියා, වයසට ගිහිල්ලා ඉන්නවනම් රහතන් වහන්සේ නමක් ඇටියෙට එයා මරණයට පත්වන්නේ, කලුරිය කරන්නේ දමණය වෙච්ච කෙනෙක් ඇටියෙට. යම් භික්ෂුවක් මධ්‍යම වයසේදී කලුරිය කරනවා නම් එයා රහතන් වහන්සේ නමක් ඇටියෙට නම් කලුරිය කරන්නේ, එයා දමණය වෙච්ච කෙනෙක් ඇටියෙට කලුරිය කරන්නේ. යම් භික්ෂුව පොඩි කාලේ මරණයට පත්වෙනවා නම් ඒ පොඩි කාලේ මෙයා නිකලෙස් නම් එයා මරණයට පත්වන්නේ දමණය වෙච්ච කෙනෙක් හැටියට. ඒකට තමයි දන්ත භූමි, දමණී වෙච්ච, දමණය වෙන භූමිය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දන්ත භූමි කියන සූත්‍රයේ මේ දමණී වෙන ආකාරය ලස්සනට පෙන්වා දුන්නා. දැන් බලන්න මේ දේශනාවල් මේ කාලේ අහලා මෙතින් මේ කාලේ භික්ෂුන් වහන්සේලා පුහුණු වෙච්ච වැඩපිළිවෙල, මේ වැඩපිළිවෙළ තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් ආදී සියලු දෙනාම බිහි වුණේ. බිහි වුණේ මේ වැඩපිළිවෙළ තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙළේ මිසක් වෙන වැඩපිළිවෙළක නෙමෙයි. ඉතින් අපිට අඩු ගන්න යාර අන්‍යාගමක තවස පැහැදුනා වගේ අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? බුද්ධිමත් කෙනෙක් හරියට අපි කොහොමද මේ ක්‍රමේ ප්‍රතික්ෂේප කරන්නේ? කොහොමද මිනිස්සෙක් මෙහෙම පුහුණු කරනවා නම් කෙනෙක් මේව පුහුණු වෙලා නිකලෙස් වෙනවා නම් මේක මම කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ බුද්ධිමත් කෙනෙක් හැටියට? අන්න ඒ වගේ පැහැදීමක් අපිට ඇති කරගන්න ඕනේ අඩු ගන්න. එතකොට මොකද වෙන්නේ? අපිට නියම පැහැදීමට ඒක උපකාරී වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ මේ දේශනාවල් අහනකොට මේ දේශනාවල් උගන්වන්නේ මේ ලෝකෙන් නිදහස් වීමක් ගැන නේද? ලෝකෙන් ඈතර වීමක් ගැන, නිකලෙස් වීමක් ගැන. මේකට උවමනා කරන කුසලතාවයේ මිනිසයන් තුල නැතුව නෙමෙයි. අපි නිතර මේක කතා කළේ නැති නිසා මේ ධර්ම කතාවේ, ඒ කියන්නේ බුද්ධ වචනේ අපි නිතර භාවිතා නොකරපු නිසා මේක අපිට හරිම ආගන්තුකයි. දැන් අපි මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන කතාවල් අපි කියන එකට එකපාරටම නිකන් ඉස්සෙල්ල මහවිට නිකන් අමුතු වගේ නේද? අමුතුයි අපි අහලා නැහැ. අපි අහලා තියෙන්නේ මේක මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් කියලා නෙමෙයිනේ. අපි අහලා තියෙන්නේ කොහමද? කවදාද දන්නේ? Nobody knows. කවදාද කවුරුත් දන්නේ නැහැ ඒක. ඒ මොකද හේතුව? පැහැදීමක් නැහැ බුදුරජාණන් වහන්සේ ගැන. මෛත්‍රී බුදුහාමුදුරු කරේ තියෙන පැහැදීමත් අපේ ඉස්තිරි ගන්නෙ නෑ. අපි දන්නේ නෑ. ඉදාටත් අපි කියයි මේ ක්‍රම. මේ කතාවම කිය අපි ඊළඟ බුදුහාමුදුරු හම්බෙන්නේ යන් කියලා. මොකද හේතුව? පැහැදීම නැහැ. පැහැදීමක් ඇති වුණා නම් ඒ පැහැදිලිම ඇති වෙච්ච දවසේ ඉඳලා පිහිට තියෙන තමන්ට. තමන් අන්නේ පිහිට ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම ලාභය. බුදුරජාණන් වහන්සේ දැන් බලන්නේ මේකේ බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. මේ දමණය කරනවා. දැන් මේ දමණය කරන ක්‍රමය දැක්කනේ මේ තියෙන්නේ. මේ ක්‍රමයට දැන් උන්වහන්සේගේ කුසලතාවය ඉතින් හරීම ඒක අපිට හිතාගන්නත් බෑ. ඉතින් උන්වහන්සේගේ ආශ්චර්යවත් කුසලතාවය. ඒ කුසලතාවත් එක්ක උන්වහන්සේ මේක මේ උන්වහන්සේ දමණය කරගෙන යන මේ සත්‍යයන් දමණය කරන කුසලතාව බැලුවාම ඒක මේ අපිට හිතාගන්න බෑ. බුදු කෙනෙකුට විතරයි මේ ආශ්චර්ය කරන්න පුළුවන්. ඇයි හැම පැත්තෙම බාධක නැති කරන හරි ලස්සනට පාර හරි ගස්සලා දෙනවනේ ධර්මය අවබෝධ කිරීම වෙනස. ඊට පස්සේ ඉතින් ඒ යුගයයි ඔක්කොම අවබෝධ කළා. අනුත්තර පුරිස ධම්ම සාරති. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කළ භික්ෂුන් වහන්සේලා කෝටි සංඛ්‍යාත කුටි සසරින් එතෙර වුණා. ඒ නිසා අපටද මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. අපිට පැහැදීමෙන් යුතුව බුදුරජාණන් වහන්සේව සරණ යමි. දා පැහැදීමෙන් යුතුව අපි ශ්‍රී සද්ධර්මයේ සරණ යමි. අපිත් ආරි ශ්‍රාවක සංඝරත්නයේ සරණ යමි.